මේ ගොවි සංවිධාන තරංගාවලිය මහගොවිය තේරීමේ තරංගය ආරම්භ කරන මොහොතේදී වැඩි උනන්දුවක් අපි දුටුවේ නැහැ. මේක ඉතිහාසයේ ගත්තොත් එහෙම 1986 තරම් ඈත අතීතයකදී තමයි විශිෂ්ට ආකාරයේ මහගොවිය තෝරන වැඩසටහන් ක්‍රියාත්මක වෙලා තිබුණේ. ඉන් පසුව ක්‍රමානුකූලව මේකේ ශක්තිය හීන වෙලා තිබුණා. නමුත් පසුගිය කාල වකවානුවේදී වාර්ෂිකව මහගොවිය තෝරනු ලැබුවා. විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාංශයේ දායකත්වයෙන්. නමුත් ඒ සඳහා මෙවැනි දැවැන්ත ප්‍රචාරයක් මෙවැනි දැවැන්ත ත්‍යාග ප්‍රමාණයක් ලබා දෙමින් මෙම වැඩසටහන ශක්තිමත් කිරීමට අවස්ථාව ලැබුණේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මෙහෙයවීම පරිදි මේ වසරේදී.